නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්තුනේ. එතකොට පින්වත්නි, බුද්ධ ශාසනයේ ලෝකෙන් අතුරුදහන් වෙගෙන යනවා කියන එකේ කොටස් කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රතිවේද, මාර්ගඵලලාභින් ලෝකේ නැති යනවා. හැබැයි මාර්ගඵලලාභින් නැති වුණත් බුද්ධ ශාසනය අතුරුදහන් වුණා වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති ශාසනය තියෙනවා නම්, අරකට කියනවා ප්‍රතිවේද ශාසනය. ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිපත්ති කියලා කියන්නේ ප්‍රතිපත්ති හැසිරෙනවා. මාර්ගඵල අවබෝධයක් ඇති යන්නේ නැහැ. නමුත් ප්‍රතිපත්ති තියෙනවා. ඉතින් අද කාලේ ගොඩාක් තියෙන ප්‍රතිපත්තියනේ. නිවන් දකින්න කැමැත්තෙන් සිල් පුරණයි ඕන තරම් ඉන්නවා. නිවන් දකින්න කැමැත්තෙන් භාවනා කරන අය, ධර්මී ඉගෙන ගන්න අය, ගොඩාක් කුසල් වඩන අය, පින් රැස් කරන අය ප්‍රතිපත්ති ඒ දෙනවා. ඊළඟට කුමනෝ ප්‍රතිපත්තියකද? මේ සත්‍යස් බෝධිපාංශික ධර්ම. ඊළඟට පරියාප්ති ශාසනය. පරියාප්ති ශාසනය කියලා කියන්නේ සත්‍යස් බෝධිපාංශික ධර්ම ගැන කතා කරන, අහන, අහන්ඳ ලැබෙන පරිසරයට තමයි පරියාප්ති ශාසනය කියලා කියන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයේ ඒ පරියාප්ති ශාසනෙත් අතුරුදහන් වුණොත් බුද්ධ ශාසනය අතුරුදහන්. ඒ කියන්නේ සත්‍යස් බෝධිපාශික ධර්ම ගැන කතා කරන එක නැති වුණා කියලා කියන්නේ ඒම බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. එතකොට මේ බෝධිපාශික ධර්ම ගැන කතා කිරීම, අහන්න ලැබීම, ඉගෙන ගැනීම, මතක තබා ගැනීම බුදු සසුන අනාගත පරපුරට දායාද කරන්න කොච්චර උපකාරක ධර්මයක්ද කියලා කල්පනා කරන්න. ඊට අමතරව විශේෂ කාරණාව තමයි තමන්ට සංසාර දුකින් නිදහස් වෙන්නේ යම් දවසකද, එදාට මේ ಗುಣධර්ම ඔක්කොම වඩන්න වෙනවා. ඒ නිසා මේ ಗುಣධර්ම ගැන අසා දැනගෙන සිටීම කොයි තරම් උපකාරයිද. ඉතින් ඒ නිසා සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම නිවන් මාර්ගයේ පුරුදු කරද්දී තමා තුළ වැඩෙන ගුණධර්ම 37ක් බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාළා. සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බුද්ධංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ ගැන තමයි අපි ඉගෙන ගන්නමින් පවතින්නේ. එයින් සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද ගැන අපි කතා කළා. පංච ඉන්ද්‍රිය ගැනත් කතා කළා. එතකොට පංච ඉන්ද්‍රිය ගැන නමුත් අපිට ඉගෙන ගන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. මේ නිසා ඒවා මං අරින්නේ නැතුව මේ පින්වතුන් ගැන කරුණාවෙන් අපි විස්තර කරලා දෙනවා. පින්වතුනි, පංච ඉන්ද්‍රිය ධර්මයෝ කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ කෙනෙක් තුල වැඩෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළා මේ ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මය අමෘතය කෙලවර කරගෙන තියෙනවා. ඒ කියන්නේ නිවන කරාමයි ඒ ඉන්ද්‍රිය මේ ඉදිරියට වැඩිගෙන යන්නේ. ශ්‍රද්ධාව අවසන් වෙන්නේ නිවනින්. විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයෝ නිවනින් කෙලවර වෙන්නේ, අමෘතයෙන් කෙලවර වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, බෝධිපාක්ෂික ධර්ම තියෙනවා. කුමක්ද? ශ්‍රද්ධාව කියන්නේ බෝධිපාක්ෂික ධර්මයක්, නිවනට නඹුරු කරවන ධමයක්, ගුණයක්. ඊළඟට වීරිය කියන්නේ, සතිය කියන්නේ, සමාධිය කියන්නේ, ප්‍රඥාව කියන්නේ නිවනටම අරන් යන බෝධිපාක්ෂික ධර්මයක් කියලා වදාලා. ඊට පස්සේ පින්වත්නි, මේ ශ්‍රද්ධාව කියන එක බුදුරජාණන් වහන්සේ දත්තබ්බ කියන සූත්‍ර දේශනාව වදාරනවා. මේ ශ්‍රද්ධාව දකින්න පුළුවන්නේ කොහෙද? ශ්‍රද්ධාව දකින්න පුළුවන් වෙන්නේ සතර සෝතාපට්ටි අංග තුල. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් තුල තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිහිටන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිහිටන්නේ. එතකොට සෝතාපන්න වීම පිණිස නැත්නම් සෝවාන් වීම පිණිස මා ප්‍රතිපදාවක් පුරුදු කරන්නේ නැත්නම් ඒ ගුණධර්ම දියුණු කරගන්නේ නැත්නම් ඒ සෝවාන් වීම පිණිස තියෙන සෝතාපට්ටි අංග මොනවාද? බුදුරජාණන් වහන්සේගෙන අවිච්ඡ ප්‍රසාදය, ධර්මීගෙන අවිච්ඡ ප්‍රසාදය, සංඝරත්නීගෙන අවිච්ඡ ප්‍රසාදය, ආරේකාන්ත සීලය. එනම් මේක තමයි සෝතාපන්න කෙනෙක් තුල පිහිටන ධම. එතකොට සෝවාන් කෙනා තුල තමයි ප්‍රබලවම ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක දකින්න පුළුවන්. එතකොට අද කෙනෙක් සාමාන්‍යයෙන් බණහනකට මොකද්ද මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා යාට එක නොහුරු දෙයක් වගේ දැනෙන්නේ එයා මේ ප්‍රතිපදාව දියුණු කරන්නේ නැති නිසා. එතකොට සෝතාපන්ති අංග තුල තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක දකින්න තියෙන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ වීරිය කියන ඉන්ද්‍රිය කොහෙද දකින්න තියෙන්නේ? සතර සම්‍යප්ප්‍රධාන වීරිය. කියන්නේ යම් කෙනෙක් නූපං කුසල් නූපදවන්ත වීරිය කරනවා නම්, උපං අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරනවා නම්, නූපං කුසල් උපදවන්න වීරිය කරනවා නම්, උපං කුසල් වඩාවර්ධනය කරගන්න වීරිය කරනවා නම්, ආන්නේ තුර එයාගේ වැඩ කරන්නේ වීරිය කියන්නේ ඉන්ද්‍රිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා සද්ධා වීරිය සති කියන ඉන්ද්‍රිය කොහෙද දකින්න පුළුවන්නේ? සති කියන ඉන්ද්‍රිය දකින්න පුළුවන් වෙන්නේ සතර සතිපට්ඨානෙන්. එහෙනම් කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතර සතිපට්ඨානෙ යම් කෙනෙක් වදනවා නම්, මේ වදන සතර සතිපට්ඨානිය තුල තමයි එයාගේ සති කියන ඉන්ද්‍රිය වැඩ කරන්නේ. එහෙනම් සතිපට්ඨානිය ගැන එයා අහලත් නැත්නම්, පුරුදු කරන්න උත්සාහයක් අරගෙනත් නැත්නම්, සතිපට්ඨානියේ දෙන්නේත් නැත්නම්, සති කියන ඉන්ද්‍රියක් ගැන කතා කරන්න කරුණු කොහොමද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අනුව සමාධි ඉන්ද්‍රිය කොහෙද දකින්න පුළුවන්? සමාධි ඉන්ද්‍රිය දකින්න පුළුවන් වෙන්නේ ධ්‍යාන හතර තුල. පළවෙනි ධ්‍යානේ, දෙවෙනි ධ්‍යානේ, තුන්වෙනි ධ්‍යානේ, හතරවෙනි ධ්‍යානේ. එහෙනම් හිත එක්තෙන් කළා දැහැන් ගත කිරීම තුළ එයාට ප්‍රකටවම සමාධි ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා හොයන්න පුළුවන්. ඊට පස්සේ පින්වතුනි ප්‍රඥා ඉන්ද්‍රිය, බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රඥා ඉන්ද්‍රිය කොහෙද දකින්නේ? ප්‍රඥා ඉන්ද්‍රිය දකින්න පුළුවන් චතුරාරි සත්‍යයේ. චතුරාරි සත්‍ය අවබෝධය තුළම තමයි ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක තියෙන්නේ. දුක ගැන තේරුමක් නැත්තම්, දුක හට ගන්නා විදිය ගැන තේරුමක් නැත්තම්, දුක නිරුද්ධ වෙන හැටි තේරුමක් නැත්තම්, දුක නිරුද්ධ වෙන මාර්ගය ගැන තේරුමක් නැත්තම්, ඒ කෙනාට ප්‍රඥා ඉන්ද්‍රියක් ගැන කතා කරන්න බෑ. ප්‍රඥා ඉන්ද්‍රිය, මේ ප්‍රඥා ඉන්ද්‍රිය චතුරාර්ය සත්‍ය අවබෝධය තුළමයි තමයි කියව දකින්න පුළුවන් වෙන්නේ. දැන් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. දුක නිරුද්ධ වෙන වැඩ පිළිවෙලනේ. එතකොට මේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව අහන එක, මතක තියාගන්න එක, නුවණින් විමසන එක, ඒ ඔක්කොමයි ප්‍රඥාවට. ප්‍රඥාවටයි තියෙවා. මොකද එයා මේ අසා දැනගෙන විමසන නිවන් මාර්ගය තමයි යම් දවසක පුරුදු කරන්නේ. නිවන් මාර්ගයේ පුරුදු කිරීම අයිති වෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රියට. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ වශයෙන් කෙනෙකුට පිහිටනවද, සම්පූර්ණ කළාද, ඒ කෙනාට කියනවා රහතන් වහන්සේ කියලා. මේ ඉන්ද්‍රිය ධර්මයන් එච්චර දියුණු නැතුව මෘදු වෙලා, ඒ කෙනාට කියනවා අනාගාමී කියලා. එච්චරක් දියුණු වෙලා නැතුව මොනොදොයි, ඒ කෙනාට කියනවා සකදාගාමී. එච්චරක් දියුණු වෙලා නැතුව තවත් නුදුයි. එයාට කියනවා සෝතාපන්න. සෝතාපන්න කෙනා තරම්වත් ඉන්ද්‍රිය ධර්මයෝ දියුණු නැහැ නුදුයි තවත්. ඒ කෙනාට කියනවා ධම්මානුසාරි. ධම්මානුසාරි කෙනා තරම්වත් ඉන්ද්‍රිය ධර්මයෝ මේ පිටලා නැහැ නුදුයි. ඒ කෙනාට කියනවා සද්ධානුසාරි කියලා. එහෙනම් මාර්ගඵලවල විවිධත්වයේ තියෙන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩුවැඩි භාවය මත. ප්‍රදේශකාරී ප්‍රදේශකාරං ආරාදේති. ඉන්ද්‍රිය ධර්මයේ වැල්ලා තියෙන කොටසක් නම් මාර්ගඵල කොටසයි. පරිපූර්ණම් පරිපූර්ණකාරී. ඉන්ද්‍රිය ධර්මයේ පරිපූර්ණ වෙදෙනම් මාර්ගඵල පරිපූර්ණ වෙදෙනවා. එතකොට සද්ධානසාරී කෙනාගේ මෙහාට ඉන්ද්‍රිය ධර්ම ගැන කතාවක් නැහැ. එහෙනම් මේ බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය ධර්ම මත තමයි නිවන් මාර්ගයේ හෝ මාර්ගඵල කියන එක කෙනෙක්ගේ හිත තුළ වැදින්නේ. ඉතින් ඒ නිසා ඒ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මියෝ මෙච්චර වැඩිපුර විස්තර කරන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් තේරුම් ගන්නද මේ ඉන්ද්‍රිය ධර්මයෝම තමයි බල ධර්ම පහක් වෙන්නේ. ඒ නිසා අපි ඉන්ද්‍රිය ධර්ම වැඩිපුර ඉගෙනගෙන තිබීම තුළින් බල ධර්ම කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න පුළුවන්. ඒක උදේ පින්වතුනි මේ ඉන්ද්‍රිය දැන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. දැන් මෙතන සීලය කියලා කතාවක් නැහැනේ. ඉතින් කොහොමද සිල් රැකීම ගන්නෙ? පින්වතුනි ඒ ගැන හොඳ විස්තරයක් තියෙනවා. මිලිඳු රාජ ප්‍රශ්නේ. මිලිඳු රාජ ප්‍රශ්නේ මේ ඉන්ද්‍රිය ධර්මය උපමාවලින් විස්තර කරලා තියෙනවා. දැන් අපි බලමු මේ මම කාරණාවක් කිව්වනේ මේ සීලය ගැන. ඒ තමයි සීලය කියන එකේ ස්වභාවය තමයි කුසල් දහම්වල පැවැත්ම පිහිටනවා. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග, සතිපට්ඨාන, ඉරදීපාද, ධාන, විමෝක්ෂ, සමාධි මේ ඕනම කුසල ධර්මයක ඊළඟට ඒ කුසල ධර්මිය මේ වල පැවැත්ම තියෙන සීලයත් එක්ක. මේක මේ උපමාවෙන් තේරෙයි ඈ. ඒ තමයි මේ යෝගාවචරය සීලය නිසාම සීලය මත පිහිටලාම තමයි පංචේන්ද්‍රිය වඩන්නේ. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. කුසල් දහම් වලින් පිරෙන්නේ. උපමාවකින් කියන්නේ කියලා මිලිඳ රජුගේ නාගසේන මහරතන් සිංහහන මහරජාණන්ගේ වැඩි වර්ධනයේ වී විපුල බවට පත් වෙන ගස්කොළන් ආදී පැලවෙන යම්කිසි දේවල් ඇද්ද ඒ සියල්ල වැඩෙන්නේ වර්ධනය වෙන්නේ විපුල බවට පත් වෙන්නේ පොළොව ඇසුරු කරගෙන. ගස්කොළන් ඔකෝ හැදෙන්නේ පොළොව ඇසුරු කරගෙනනේ. පොළොව මත පිහිටලානේ. ආන්නේ වගේ තමයි සීලේ මත පිහිටලා තමයි සද්ධාව දිනු කරන්න තියෙන්නේ. ඒතකොට තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. සීලේ පුරුදු කරගෙනම තමයි වීර්යය වඩන්න ඕන. එතකොට තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. සීලේ මත පිළිලා තමයි හතර සතිපට්ඨානෙ වඩන්න තියෙන්නේ. සතිය. ඊළඟට සීලේ මත පිළිලා තමයි සමාධිය වඩන්න තියෙන්නේ. හිත එකඟ කරන්න තියෙන්නේ. සීලේ මත පිළිලා තමයි ආර්ය සත්‍ය අවබෝධයක් කරා හිත වඩන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා අපි මේ ලෝකේ යම් කෙනෙක් යන්තා කර්මාන්ත කරනවාද ඒ සියල්ලම පොළොව ඇසුරු කරගෙන කරන්නේ. ආන් මේ වගේ තමයි සීලය ඇසුරු කරගෙන තමයි ඕනම දෙයක් කරන්න තියෙන්නේ. නගරයක් හදන කෙනෙක් ඉන්නවා. එයා ඉස්සල්ලාම කරන්නේ ගිහිල්ලා පොළොව සුද්ධ කරලා ඒ භූමිය හදන එක. ඊට පස්සේ තමයි ඒක උඩ නගරය හදන්නේ. ඔය බිල්ඩින් හදනකොට එක එක ප්‍රොජෙක්ට් තියෙන්නේ. ඒ වගේ තැන්වල ඉස්සල්ලාම කරන්නේ භූමිය හදනවා. ඊට පස්සේ තමයි ගොඩනැගිලි හදන්නේ. ඊට පස්සේ ආන්නේ වගේ තමයි. ඒ වගේම කරණම් ගහන කෙනා ඉස්සෙල්ලාම භූමිය හදා ගන්න. වේදිකාව හදා ගන්නවානේ. ඊට පස්සේ තමයි ඒකේ කරණම් ගහන. ආන්නේ වගේ තමයි සීලයෙන් තමයි භූමිය තියෙන්නේ. ඒක උඩ තමයි ඔක්කොම දේවල් ටික තියෙන්නේ. එහෙනම් අද කාලේ නිවන් දකින්න පුළුවන් මෙන්න කෙටි ක්‍රම කියලා කතා කරන සමහරු සිල් ලොහන්නේ කියලා කතා කරනවා. ඒතර මේ බුද්ධ දේශනාවට එකඟ නැහැනේ. රහතුන්ගේ වචනත් එකඟ නැහැනේවා. සිල් නැතුව සීලේ පසක දාලා සීලයට ගරහලා වඩන නිවන් මාර්ගයක් නැහැ. පොළොව විසින් මේ හැම දෙයක්ම දරාගෙන ඉන්නවා වගේ හැම කෙනෙම එක එක කෙලි සෙල්ලම් කරන්නේ පොළොව උඩ. ඒ වගේ තමයි සීලය කියන භූමියේ තියෙන ඕන කියන කුසල දහම් වලට පැවැත්මට ඒවා පිහිටන්නේ සීලේ උඩ කියනවා. ඒතුට ඒ නිසා ගිහි කෙනා පංචශීලිය ආරක්ෂා කරන්න ඕන මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න. සත්තු මරණ එකෙන් වැළකී වාසය කරන්න ඕන. සොරකමින් වැළකී වාසය කරන්න ඕන. වැරදි කාමසේවණින් වැළකී වාසය කරන්න ඕන. බොරු කීමෙන් වැළකී වාසය කරන්න ඕන. ඒ වගේම මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වැළකී වාසය කරන්න ඕන. ඒ සීලය මත තමයි වැඩෙන්නේ. නාගසේන මහරහතන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සොයිමං විජිතේ ජතං. මේ ඇතුළතත් පිටතත් ගැට ගැහි යන මේ සංසාර ගමනේ නිදහස් වෙන්න ඕන නම් සීලේ පිහිටලා තමයි ප්‍රඥාවන්ත කෙනා සිතත් ප්‍රඥාවත් වඩන්නේ. ප්‍රඥාවන්ත කෙනා සීලේ පිහිටලා තමයි සිතත් ප්‍රඥාවත් වඩන්නේ. ආතාපි නිපකෝ බික්ඛු කෙලෙස් තවන නෝණින් යුතු භික්ෂුව මේ කෙලෙස් කැටි ලිහිනවා කියලා ගාථාවේ තියෙනවා. ඊට පස්සේ අයම් පතිත්තා ධරණී වපානිනං ඉදංච මූලං කුසලා විවුද්ධියා මුඛං චිදං සබ්බ ජිනානුසාසනේ යෝ සීලක්ඛන්தோ වරපාති මොක්ඛියෝ. පානින් හට පිහිටක්ව තිබෙන මේ පොළොවමින් කුසලාභිවෘද්ධියට මුලවන්නේ මෙයයි. සියලු බුද්ධානුශාසනේට මුඛ්‍ය කරුණ මෙයයි. එනම් යමෙක් උතුම් ප්‍රාතිමෝක්ෂාදී සීල සම්පන්නව වාසය කරද්දීයි. සිල්වත් වීමෙන් තමයි කුසල් දහම් ඉදිරියට පැවත්වාගෙන යන්නේ. එතකොට අමාරුවෙන් හරි සිල් රැක්කොත් ඒ සීලයේ පිහිටලා යා ශ්‍රද්ධාව දියුණු කරනකොට අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න මහන්සි වෙනකොට සීහිය පිහිටවනකොට හිත එකඟ කරනකොට ප්‍රඥාව වැඩෙන්න සීලයත් හොඳට පිහිටනවා. ඉතින් ඒ නිසා ඔය අමතර කාරණාවක් කියේ මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මියෝ සීලයේ මත තමයි වඩන්න තියෙන්නේ. ඊට පස්සේ මිනේන්ද්‍ර රජු වහනවා දැන් ඔය කියපු ශ්‍රද්ධාව කොයි වගේ එකක්ද මේ ඉන්ද්‍රිය ධර්මවල ශ්‍රද්ධාව කියන්නේ කොයි වගේ එකක්ද රජතුමනි ශ්‍රද්ධාව එක වෙලාවක කට වැඩ කරනවා මේ ශ්‍රද්ධාව හිත පහදවනවා පැහැදීමේ ස්වභාවය තියෙනවා ශ්‍රද්ධාවේ තවත් විදියකින් ශ්‍රද්ධාව වැඩ කරනවා ඒ තමයි ධර්මයේ ගැන උනන්දු කරවනවා ධර්මයේ ගැන උනන්දු කරනවා හිත පහදවනවා මේක තමයි ශ්‍රද්ධාවේ ස්වභාවය ඉතින් ස්වාමීනි ඔක මට උපමාවකින් කියලා දෙන්නකෝ කියලා කිව්ව හිත පහද වෙන හැටි ඊට පස්සේ කිව්වා මහරජාණෙනි ශ්‍රද්ධාව උපදින කල්හි නීවරණ යටපත් වී නීවරණ රහිත වූ සිත යහපත් වී තා ප්‍රසන්නය කෙලඹිලි රහිතය මහරජාණනි පැහැදීන් ඇතිවන ස්වභාවයෙන් යුතු ශ්‍රද්ධාව යන විබඳ දෙකි ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ නීවරණ යට යනවා. කාම අරමුණු එන්නේ නැහැ. ව්‍යාපාද අරමුණු එන්නේ නැහැ. නිදිමත එන්නේ නැහැ. එහෙනම් රැයක් කෙලිනකල් කෙනෙක් පහන්සිතින් බණ ඇහුවා කියන්නේ එයාගේ වැඩ කළා තියෙන මොන ඉන්ද්‍රියද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය. නීවරණ එන්නේ නැහැ හිතට. එතකොට මේ පැය වුණත් එක ඉරියව් කියන්නේ එක විදිහකට යහපත පැහැදීමේ අනවශ්‍ය දේවල් වලට හිත යන්නේ නැතුව නීවරණ යටපත් වූ ස්වභාවයෙන් නිදි කියලා කිරා නැතුව මේ බණට කහන්ටත් හිතේ වැඩ කරන්නේ ශ්‍රද්ධාව. හිත කලබලලා අනේක එක ප්‍රශ්නයි එක එක දේවල් වලට හිත යන්නේ නැතුව අර බණ ටිකම පහන්සිතින් අහනවා. හිත පහදවනවා. ඒක තමයි ශ්‍රද්ධාවේ ස්වභාවය. කියනවා ස්වාමීන් උපමාවකින් පහදලා දෙන්න. සක්විත රජුරවන්ට නිතාමත් දුෂ්කර මාර්ගයක ගමන් කරනකොට කුඩා දියපාරක් තරණය කරනවා. ඇත්තු නිසා, අශ්‍රියු නිසා, රත නිසා, පාබල සේනාව නිසා අර ජලය හොඳටම බොර වෙනවා. අර කුඩා දියපාරේ පොඩි වතුර ඇලක්. ඊට පස්සේ සක්විති රජුරෝ කියනවා මට දැන් වතුර බොන්න ඕනේ. ඒ නිසා පැන් අරගෙන ඉන්න කියලා. ඒකට සක්විති රජතුමා ළඟ තියෙනවා උද්දක ප්‍රසාද මාණික්කී කියලා එකක්. ඒ මිනිස්සු එහෙමයි කියලා ඒ මැණික රජතුමාගෙන් අරගෙන අර වතුරට දානවා. බොර වෙච්ච වතුරට දානවා. දම්පු ගමන් මඩ ආදී යටට බැහැලා වතුර ටික ඉතා යහපත්ව ප්‍රසන්නව කැළඹෙන්නේ නැතුව මේ පිරිසිදු වතුර මත වෙනවා. එතකොට ඒකෙන් වතුර අරන් ගිල්ල සක්විති රජතුමාට දෙනවා. මේ ඒ රාජපුරුෂය රජතුමනි අර ජලය යම්සේද හිත ඒ වගේ බලන්න කිව්වා. අර මිනිස්සු ඉන්නවනම් යෝගාවචරයා ඒ විදිහට බලන්න කිව්වා. ඊට පස්සේ අර බොර වුණ එක කෙලස් වලින් බොර වුණා කියලා බලන්න කිව්වා. ඊට පස්සේ මේ කෙලස් වලින් බොර වුණ හිතේ මඬ යටට ගිහිල්ලා බොර පෑදෙන්න නම් ශ්‍රද්ධාව නැමැති උද්දක ප්‍රසාදෙන මාණික්ක දාන්න ඕන කියලා. හිතට ශ්‍රද්ධාවක් ඉපදුන ගමන් ඔක්කොම සංසිඳිලා යනවා. සංසිඳිලා යනවා. උද්දක ප්‍රසාද මාණික්ක වගේ කියනවා. නීවරණ දුර වෙනවා කියනවා. හරිනේ දෙවි කෙනෙක් ඇවිල්ලා අහුවනේ අහන එකට භාග්‍යතුන් වහන්සේ උත්තර දුන්නනේ. පහක් නිදාගෙන ඉන්නකොට පහක් ඇහැරලා ඉන්නවා. පහක් ඇහැරලා ඉන්නකොට තව පහක් නිදාගෙන ඉන්නවා. මොකන්ද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පහ ඇහැරලා හිටියොත් කාමචන්ද ව්‍යාපාද තියෙන මේ දුද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ නිදා ගන්නවා. එයාලා අක්‍රිය වෙනවා. කාමචන්ද ව්‍යාපාද තියෙන මේ දුද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ නැගිට්ටොත් එහෙම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියෝ නිදා ගන්නවා. එහෙනම් යම් මොහොතක කාමයෙන් මේ හිත පෙළපෙලා තියෙනවාද? ද්වේෂයෙන් මේ හිත පෙළපෙලා තියෙනවාද? නිදිමතෙන් හිත පෙළපෙලා තියෙනවාද? ඒ වගේම හිත විසිරිලා තියෙනවාද? ඊළඟට දහම ගැන සැකයෙන් ඉන්නවාද? ඒ මොහොතේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියෝ වැඩ කරන්නේ නැහැ. යම් වෙලාවක කාමච්ඡන්දයෙන් හිත බැහැර වෙලා තියෙනවාද? තරහයෙන් හිත බැහැර වෙලා තියෙනවාද? ඒ වගේම යම් වෙලාවක නිදිමත නැත්ද? ඒ වගේම හිත විසිරෙන්නේ නැතුව ධාම ගැන විශ්වාසයෙන් ඔහුගේ සිත භාවනාවේ හෝ ධර්ම ශ්‍රවණේ හෝ ධාම් පොතපත බැලීමේ හෝ යෙදී වාසය කරනවාද? ඔහුට ශ්‍රද්ධා, විරිය, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ නැගිටලා හරියට අර පහනක් ඇතුළට ගේනකොට අඳුර නැතිනවා වගේ. පහන නැතිකොට අඳුර වැඩ කරනවා කි. ඊට පස්සේ අහනවා දැන් හැබැයි මේ උපමාවෙන් අර වතුර ගැන තිබ්බ උපමාවෙන් හරි ලස්සන දෙයක් කියනවා. වතුර ටික වගේ දකින්න කියනවා හිත. එතකොට යෝගාවචරය දකින්න කියනවා අර වතුර ගේන්න ගිය මිනිස්සු. කැළඹුණ එක විදිහට දකින්න කියනවා කෙලෙස්. උද්දක ප්‍රසාදමානික විදිහට දකින්න කියනවා ශ්‍රද්ධාව. දැන් පින්වතුනි වතුර පිරිසිදුනේ වතුර විසින් නෙවෙයි. වතුර පිරිසිදු කරන්ද අර ගිය මිනිස්සු දැක්සත් නැහැ. නමුත් අර උද්දක ප්‍රසාද මාණික්ක දාන්න උන් දැක්සයි. දැම්මා මැණික විසින් පිරිසිදු කළා. ඒ වතුරේ පිරිසිදු බව තිබ්බා. ඒ පිරිසිදු බව මත උනා අර මැණිකෙන්. වතුර කිලිතුනේ අපිරිසිදු බවේ. ඒ මැණිකෙන්ම අර අපිරිසිදු බව දුරු කළා. එහෙනම් අපේ හිත ප්‍රകൃතියෙන්ම පිරිසුදුයි. ඒත් රාග, දේශ, මෝහ ආදී කෙලෙස් වලින් අපිරිසුදු වෙලා තියෙනවා. ඒකට හිත පිරිසිදු කරන්න ඕන කට්ටියන් රාජපුරුෂයෝ වගේ. හැබැයි ඔවුන්ට ලොකු දෙයක් කරන්න බෑ. ඔවුන්ගේ දක්ෂතාවය තියෙනුනේ මැණික දාන්න. මැණික මොකද? ශ්‍රද්ධාව. මේ හිතේ ශ්‍රද්ධාව උපද්දවන්න ඕන. දැන් මේකෙන් හරි ලස්සන කාරණාවක් මේ. පින්වතුනි මේ වතුරේ පිරිසිදු වතුර ගන්න ඕන මේ රාජපුරුෂයෝ වතුරත් එක්ක ඔට්ටුනේ නැහැ. කැළඹිල්ලත් එක්ක ඔට්ටුනේ නැහැ. මඩත් එක්ක ඔට්ටුනේ නැහැ. මඩට බැන බැන හිටියේ නැහැ. කැළඹිල්ලට බැන බැන හිටියේ නැහැ. ඔවුන් කලේ මැණික දාම්පු එක. එතකොට බොර යසට ගිහිල්ලා පිරිසිදු වතුර මත උනා. ඒ වගේ අපේ හිතේ තියෙන රාග දේශ මොහොත් එක්ක ඔට්ටු වෙ ඉඳලා හරියන්නේ නැහැ. මගේ රාගය වැඩි, මගේ තරහ වැඩි, මගේ මුලා වැඩි මට තේරෙන්නේ නැහැ. කියා මේ වික්ෂෝපේ තියෙනවා නේද? මේක මහා මෝසලකම. මට කලින් වැරදුනා, මට කලින් තේරුන්නේ නැහැ, මට අහවල් දෙයක් බැරි වුණා, මට අහවල් දෙයක් කරගන්න බැරි වුණා, මෙහෙමයි. මේක මහා මෝසලකම. අපිට ඕනේ මේ හිත හිතේ කුණු කන්දල් ටික කොහොම තිබෙද්ද? ශ්‍රද්ධාව උපද්දවන්න බුදු කෙනෙක් ධර්මයේ. සිත පිරිසිදු කරපු බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලිව ඇති කරගන්න. මේ ධර්මයේ ගැන පැහැදිලිව ඇති කරගන්න. ධර්මයේ දියුණු කරලා සිත පිරිසිදු කරපු රහතන් වහන්සේලා ගැන පැහැදිලිව ඇති කරගන්න. අන්න එක මැනිකා. ඒ පැහැදීම විසින් මෙච්චර කාලයක් තමව පෙළපෙළා තිබපු කෙලෙස් ගින්න නිවිනිවි යනවා. අර හිත අපිරිසිදු කරලා තිබුණ බොර ටික පිරිසිදු වෙවි යනවා. ඒ නිසා හිතේ කෙලෙස් වැඩි අය, අඩුපාඩු වැඩි අය ශ්‍රද්ධාව වැඩි කරගන්න. ශ්‍රද්ධාව වැඩි වෙන තරමට තමාගේ තියෙන කෙලෙස්, තමාගේ අඩුපාඩු ඒව දුර්වි කියනවා. ඊළඟට වන ශ්‍රද්ධාව ගැන කිව්වා. මේක මෙයා බුදුගුණ හිතමින්, දහම් ගුණ හිතමින්, සංගුණ හිතමින්, රහතන් වහන්සේ ගැන හිතමින්, සිල් ගුණත් වැඩමින් මෙයා මේක දියුණු කරමින් යනකොට ආන්න සෝතාපට්ටි අංග තුල පිහිටෙන ශ්‍රද්ධා ඉන්ද්‍රිය දකින්න පුළුවන්. ඊට පස්සේ ඔය හිත පහදවන හැටිනේ කොහොමද මේ ශ්‍රද්ධාවෙන් ධර්මයේ කෙරෙහි උනන්දු කරවන්නේ කොහොමද? මිනින්ද රජුණ නාගසේන මහරහතන් වහන්සේ අහනවා. මහරජාණෙනි උත්තර දෙනවා, යෝගාවචර තෙමේ අන්‍යෝ සබ්‍රාහ්මචාරින් වහන්සේලා සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල වලටපත් වෙලා කෙලෙස් වලින් නිදහස් වෙලා ඉන්නවා. ඊට පස්සේ මෙයාට තමන්ටත් හිතෙනවා මටත් මමත් කොහොමද රහත් වෙන්නේ, මමත් මාර්ගඵල ලබන්නේ කියලා. නොලැබූ අවබෝධය නොලත් අධිගමී ලබන්ට මෙයාට උනන්දු ඇති වෙනවා ශ්‍රද්ධාව තුළින්. ක්‍රම ශ්‍රද්ධාවෙන් රහතන් වහන්සේලා ගැන සිහි කරනකොට අනේ මෙහෙමත් නිදහස් වුණානේ. ඒ රාගය අධිකය, ත්‍ේෂය අධිකය, මෝහය අධිකය රහත් වෙලා තියෙනවානේ. දුප්පත් අය, වසල කුලේ අය, මිනිසුන්ගෙන් බැටක කා හිටපු අය, මිනී මරපු අය, සල්ලාලකම් කර කර හිටපු අය, ඊළඟට ගෙවල් වලින් පන්නපු අය, නැන්දම්මලගෙන් බැට කාපු යේලිලා, යේලිලා නිසා පාරට බහින්ද සිද්ධ වෙච්ච නැන්දම්මලා, දරුවෝ එළවපු තාත්තලා, දෙමව්පියෝ විසින් පාරට දම්පු දරුවෝ, කුණු වක්කේ හිටපු දරුවෝ, සෝනට ගිහින් දාලා තිබ පොඩි දරුවෝ, ඒ වගේ අය මඟපල් ලබල දෙනවා. ඉතින් මෙයා මේවා ගැන පැහැදීමක් ඇති වෙනකොට මට බැරි යයි, මාත් මේ ධර්මයේ හැතරෙන්න ඕනේ කියලා උනන්දුවක් එනවා. අන්නේ ඒක ශ්‍රද්ධාවෙන් ඇති කරන දෙයක්. ශ්‍රද්ධාවෙන් හිත පහන් කරනවා, ඒ වගේම ධර්මයට උනන්දු කරනවා. තොර ශ්‍රද්ධාව කියන්නේ කොච්චර සුන්දර දෙයක්ද කියලා බලන්න. කියනවා අනේ ස්වාමීනි උපමාවකින් කියලා දෙන්නකෝ ඒ කියපු කාරණාව. මහරජාණෙනි කඳු මුදුනට ධාරානිපාත වර්ෂාවක් වැටිලා ඒ කඳුමුදුනේ මහ විශාල විදිහට වතුර ගලාගෙන එනවා. ගංගා පිරීල මහ සැඩ පහරක් ගලාගෙන යනවා. ඔදෙන මිනිස්සු ඇවිල්ලා බලාගෙන ඉන්නවා, මගේ අම්මෝ මේ සැඩ පහරෙන් කොහොමේ ඉතර වෙන්නේ කියලා. ඒ දැන් ගඟේ මේ පැත්තේ ඉන්න වතුර වේගෙන් යනවා. ගහගෙන ඇවිත් මොකක් වෙයිද දන්නේ නැහැ. එතකොට දැන් මේ පැත්තට වෙලා ඉන්නවා, එහා පැත්තට යන්නේ නැහැ. ඒ අතර එක්තරා පුරුෂයෙක් පැමිණෙනවා. පැමිණිලා මෙයා මොකද කරන්නේ? ඔහු හරි ධෛර්ය සම්පන්නයි, වීරිය සම්පන්නයි. ඉතින් එයා වටපිට බලලා එයා සරම කැහැපත ගසාගෙන එයා වස්ත්‍රි කැහැපත ගහගෙන මේන් වතුරට බැහැලා යන්තට ගහපැත්තට ගියා. ඊට පස්සේ අර මිනිස්සු කල්පනා කළා, අපේ අර මිනිස්සු ඇවිද්දි එයා මල්ලා කියලා මේ මිනිස්සු අර පිටිපස්සේ මෙයා. මහරජාණනි ඕන ඔය වගේ තමයි කිව්වා. මේ මිනිස්සු කෙලෙස් වලින් බාරිත වෙලා වාසය කරනවා. සසරින් එතර තියාගන්න බැරි වෙනවා. නමුත් මහ බල සම්පන්න පිරිස, පූරිත පින් තියන අය මේ සසරින් එතර වෙනවා. ඒ වගේම කෙලෙස් තියන අය එතර වෙනවා. රාගය තියන අයත් එතර වෙනවා. ද්වේෂය තියන, මෝහය තියන ඒ අය මේ ඔක්කොම කෙලෙස් සංසිඳවල එතර වෙනවා. ඒතර මේ පැත්තේ අර බයෙන් හිටපු මිනිස්සු කල්පනා කරනවා, අපිට බැරි ඇයි? ඒස අපිට යන්න ඕන කියලා. අර මිනිසයා ගියේ විදිහ බල බලා, ඒ මිනිසයාත් එතර වුණා නේ කියලා හිත හිතා තමනුත් පිටිපස්සෙන් යනවා. ඔන්න ඔය වගේ දෙයක් කරන්න පුළුවන්කෝ හිතට. මාර්ගඵල ලැබූ මේ ශාසනය පිහිටගත් අය ගැන අහනකොට තමන් හිත පැහැදෙනවා. අනේ අපිටත් මේක කරගන්න නැත්තම් කියලා හිතෙනවා. ඔය වගේ සිතුවිලි හිතට එන්නේ ශ්‍රද්ධාවත් එක්ක කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියලා මේ නමින් පින්ව ලුක්සායන් වහන්සේ තීර තීරිකාසා පොත පරිවර්තනය කරලා තිනවා. රහතන් වහන්සේලාගේ උදාන ගාථා, රහතන් වහන්සේලාගේ කියුම්, ඒ වගේ තියෙනවා. රහතන් වහන්සේලාගේ ජීවිත කතා, ඒ වගේම රහතන් වහන්සේලාගේ ජීවිත කතා ධර්ම දේශනාවලට ඇහෙනවා. උපාසක උපාසිකාවන්ගේ ජීවිත කතා ධර්ම දේශනාවලට ඇහෙනවා. එතකොට ඒ වහල හිත පහන් වෙනවා. එතකොට හිතෙනවා නේ අපිත් මේවා කරගන්නවා. දැන් ශ්‍රද්ධාව තියෙන කෙනාට සත්‍විස් බෝධිපාශික ධර්ම ගැන ඇහෙනකොට ඉස්සෙල්ලාම හැබෑනේ ඉන්නම්. මේ කාරණා 37 මට තනියෙන් සිහි කරන්න පුළුවන් විදිහට කාරණා 37 මොනවද කියලා තමන් දැනගන්න ඕන කියලා කැමැත්ත ඇති වෙනවා. ඊට පස්සේ විස්තර ඉගෙන ගන්න හොයන්න කැමැත්ත ඇති වෙනවා. ආන්න එකට ශ්‍රද්ධාව ඕන. එතකොට හිත පහන් කරන ස්වභාවය, ධර්මයේ හැසිරෙන උනන්දු කරන ස්වභාවය ශ්‍රද්ධාවේ තියෙනවා. අන්න සද්ධා ඉන්ද්‍රිය ස්වභාවය. අපි බලමු වීරිය ඉන්ද්‍රිය කොහොමද කියලා. වීරිය ස්වභාවය කොහොමද කියලා රජ්ජුරු අහනවා. රහතන් වහන්සේ උත්තර දෙනවා, මහරජාණෙනි වීරිය යන තම ඉලක්කයේ සපුරා ගැනීමට උපකාර කිරීමේ ස්වභාවයයි. වීරියෙන් ලබන උපකාරය හේතු වෙනුයි සියලු කුසල් දහන් නොපිරිහෙන්නේ. තමන්ගේ ඉලක්කයේ සපුරා ගන්නට තමාට තියෙන බලවේගය තමයි වීරිය. ඉලක්කේ සපුරා ගන්න. දැන් අතන උනේ හිත පැහැදුනා, ධර්මයේ හැසිරෙන්න උනන්දු වුණා, ඔන්න ඉලක්කයක් ආවා. ତୁරු මේ ඉලක්කේ කරා මෙයා මඟ නවත්තන්න නැතුන් ඇද්දගෙන යන බලවේගය මොකද්ද? වීරිය. ඒකෙන් තමයි නිවන කරා පුරුදු කරන්න තියෙන ගුණධර්ම කඩාගෙන වැටෙන්නේ නැතුව, මඟ නතර වෙන්නේ නැතුව, වැටෙන්නේ නැතුව ඒ නිවන දක්වාම මෙයා ගෙන්නගෙන යන්නේ ගුණ ධර්ම ටික වැටෙන්නේ නැතුව පවත්වාගෙන යන්නේ වීරිය. ස්වාමීනි ඔය කියපු කාරණා උපමාවකින් කියන්න කියලා රජුරු ඉල්ලා හිටියා. මහරජාණනි ඔන්න නිවසක බිත්තියක් කඩා වැටෙන්න ළඟයි. දැන් ඉරි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සේ මොකද කරන්නේ? මේකට කරුවක් ගහනවා. අන ජැක් එකක් දුන්නා මේකට. ඊට පස්සේ කරුවක් ගැහුවට පස්සේ ඒ බිත්තිය කලාවෙ හැටින්නේ නැහැ. ඉතින් මහරජාණන්ියාන්නේ වගේ තේරුම් ගන්නකොට වීර්යය කියන්නේ. දැන් ඔන්න මේ ශ්‍රී රකින්දේ කැමැති පහන්සිත ඇති වුණා. පහන්සිත රකින්දේ දැන් ඔන්න මෙයා අදිස්ථාන කරගෙන රකින් හදනකොට ඔන්න මගේ සිල්පදයක් කැඩෙන්න හදනවා. දැන් ඔන්න බිත්තිය කැඩෙන්න හදනවා. ඊටකොට ඒක වැටෙන්නේ තියෙන්නේ නෑ නෑ නෑ. ඔබ දැන් පංචී සමාදන් වෙලා තියෙන්නේ මේක ආරක්ෂා කරන්න ඕන. ඔබ උපාසකෙක්. ඒසා නිකම් බොරුවට මේ බෞද්ධ බෞද්ධ කියලා බොරුවට මේ තෙරුවන් සරණ ගියා කියලා නිකම් ඔයා රංගපාන්න හදන්න එපා. ඔයා වීරිය කරන්න ඕන. ඔයා පංචීල් ටිකවස් එක ගන්න ඕන කියලා හිතට අවවාද කරලා අර ශිල්පදේ කැඩෙන්නේ නැති වෙන්න තියාගන්න. අන්නේ සපෝට් එක දුන්නේ වීරියෙන්. වීරිය නැතිගෙන අන්ත ශිල්පදේ කැඩෙන්න අවස්ථාවක් ලැබෙච්ච ගමන් කැඩෙනවා. බිත්ති කරාන වැටෙනවා. ඊට පස්සේ ශ්‍රද්ධාවත් එහෙම ශ්‍රද්ධාව රැකෙන්න. ඇයි දැන් ශ්‍රද්ධාව ගැන ඔන්න කාගියුම් කතරි ආන්දරණ මගේ වැරද්දක්. තවත් ඔන්න බුද්ධ ශාසනයට ආයේ මොකක් හරි පාන්සලක වෙච්ච දෙයක්, විහිරක වෙච්ච දෙයක් ආන්දරණ මගේ වැරද්දක් මොකක් හරි එහෙම නැත්නම් පෙළපාලියක් මොකක් හරි දකිනවා. ලකේන්ද වැඩන්නේ අද බුද්ධ ශාසනේ තේරුමන්නේ. කවුනන් ශ්‍රද්ධාවටයි මේ පහර වදින්නේ උනේ. ඉරක් ගියා. සුදුත නෑනේ. අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය රහතන් වහන්සේලා අනුකම්පාවෙන් මේ ධර්මය දේශනා කරන සත්පුරුෂ තෙරුන් වහන්සේලා සංගරුවන අපි ගරුකොට සලකනවා. ඒ නිසා අපි හිත අපහැදුනොත් අපිටමයි හානිය. ඒ නිසා අපිට ලැබිච්ච දේෙන් ලැබිච්ච විදිහෙන් අපි ප්‍රයෝජනෙ ගන්න ඕන. ඒ නිසා නුඹගේ සමංගේ ශ්‍රද්ධාවට නම් මං හානි කරගන්නේ නැහැ කියලා. මෙයා ශ්‍රද්ධාවට හානි කරගන්නේ නැහැ. අන්න මේ තැනට මෙයා දිනාවි වීරියෙන්. නැත්තම් පොඩි දේෙන් අපහැදෙනවා. ඊට පස්සේ ගුණධර්ම දියුණු කරගන්න එක ධර්මයේ දියුණු කරගන්න එකත් එහෙම. ධර්මයේ ඔන්න දායක දිගට ධර්ම දේශනා අහන්න ඕන කියලා හිතලා මම මේ දහම් පරයය අහනවා කියලා හිතලා අහන් දවස් අධ්‍යක් යන ඇති කියලා හිතෙන. ඔන්න ඉරක් ගියා. නෑ නෑ ඔබ මේක ඉගෙන ගන්න ඕන. තේරුම් ගන්න ඕන කියලා දෙන්නේ සපෝට් එක මේ වීරේ. තවත් තියෙනවා හොඳට මේ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. ගුණ ධර්ම වැටෙන්නේ නැතුව ඉදිරියට ඒකිනේ පවත්වා ගන්නී වීරිය නිසා අතීතයේ ධර්මයේ හැසිරෙච්චයි දැන් හැසිරෙන්නේ නැත්නම් කලින් ධහමට ආපෝයි දැන් එන්නේ නැත්නම් ඒවට ඔක්කොටම හේතුව තමයි වීරිය නැති වීම. සමාජයේ මිනිසු ශ්‍රද්ධාවත් ඇති, පැහැදීමත් ඇති. නමුත් එක දිගට කරගෙන යන්න නැහැ. දැන් ඒක උදාසීන වෙලා, අමතක වෙලා. සසර භයානකයි කියන ඉලා ඉසගිනි ගත්ත එකේ ගින්දර නිවන්නාට වැඩි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න ඕන කියලා මහන්සි වෙච්ච අය දැන් මොකෝස් නැහැ. මුතුන මෙයා මෙතෙන්ද ඇදලා දැන් මෙයි. බිත්තිය කඩාගෙන යනවා. හේතුව මොකුවක් නැහැ යාට. මොකුවක් නැති එකමයි ප්‍රශ්නේ. මොකද වීරිය නැහැ. වීරියේ ස්වභාවය තමයි මොකුව ගහනවා. ඊට පස්සේ තවත් උපමාවක් කියන්න කිව්වා. කියනවා කුඩා සේනාවක් හිටින් ඉන්නවා එක රජ කෙනෙකුට. මහා සේනාවක් විසින් වට කරාට පස්සේ අර කුඩා සේනාවේ ඉන්න රජුරෝ අර යුද්ධ කරන අයට නිතර සහයෝගය දෙනවා, ආයුධ ටික දෙනවා, ඊට පස්සේ කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, කෑ ගහනවා, බය වෙන්න එපා කියනවා, අර කට්ටිය ඔක්කොම දිරිමත් කරනවා, පසු බාන්න එපා කියනවා, කොහොම හරි යන් කියනවා. ඒකට අර ප්‍රධානියාගේ නිතර සපෝට් එක ලැබපු මෙයා මේ පුංචි සේනාව අර මහා සේනාව යටපත් කරනවා. ඇයි පොඩි වෙලාවක්වත් මෙයාලට පසු බහන්න විදිහට කටයුතු කළේ නැහැ? මේ ප්‍රධානියා ආයුධ ටික දෙනවා. ආන් ඒ වගේ තමයි වීරිය ස්වභාවය. වීරියෙන් දහං කරුණු සිහි කරවනවා. ඊළඟට ලොකු සහයෝගයක් ඇතුලෙන් දෙනවා. අර රාග දේශ මොහ ආදී මහා සේනාව යටපත් කරගන්න ඇතුලෙන් සහයෝගය දෙනවා. වීරියේ ස්වභාවය. බුදුරජාන් වහන්සේ වදාලා වීරියවන්ත වූ ආර්ය ශ්‍රාවකයා කුසල් අකුසල් දුරු කළ කුසල් වදනවා. වීරියවන්ත කෙනාට වැරදි දේ අත්හරින්න පුළුවන්. නිවැරදි දේ ප්‍රගුණ කරන්න පුළුවන්. වීර්යවන්ත කෙනාට පිරිසිදු ජීවිතයක් ගත කරන්න පුළුවන්. කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ කාරණාව නාගසේන මහරහතන් වහන්සේ ඉස්මතු කරනවා. දැන් අහනවා සිහිය. දැන් ඔන වීර්ය ස්වභාවය. දැන් ওই කිවි වීර්ය ඉන්ද්‍රිය. එහෙනම් ಗುಣධර්ම වලින් පිරිහෙන්නේ නැතුව අපිට ඉදිරියට යන්න දෙන ඇතුලින් දෙන බලවේගය තමයි වීර්ය ඉන්ද්‍රිය. ඒක තමා තුළ පිහිටලාම තියෙනවා නම් ඒක වීර්ය ඉන්ද්‍රිය. දැන් බලමු අපේ සිහියේ ස්වභාවය. සති ඉන්ද්‍රිය. ස්වාමීන් වහන්සේ සිහියේ ස්වභාවය මොකද්ද? මහරජාණනි කුසල් දහන් අරමුණු කරවන ස්වභාවයේ සිහියයි. එමෙන්න නිවන් මඟට හිත වූ දේත් අහිත වූ දේත් හඳුනාගෙන හිත දේ ගැනීමත් අහිත දේ බැහැර කිරීමත් සතියේ ස්වභාවය. කුසල් දහන් අරමුණු කරවන එක සීයේ ස්වභාවය. අකුසල් දුරු කරලා කුසල් උපදවන්නට එහා පොළඹවන ස්වභාවය සීයේ ස්වභාවය. මහරජාණනි සීය ඉපදීමෙන් කුසල කුසල ධර්මයන් වැරදි නිවැරදි ධර්මයන් හීන ප්‍රනීත ධර්මයන් යහපත් අයහපත් ධර්මයන් පිළිබඳව පැහැදිලිව තේරුම් ගන්නේ. සීය ඉපදුනොත් තමයි මේක වැරදි කියලා හිතෙන්නේ. මේක හරි නෑ කියලා හිතෙන්නේ. මේක හොඳ නෑ කියලා හිතට හිතෙන්නේ සීය ඉපදුනොත්. ඊළඟට හරි කුසල් දහන් අරමුණු කරනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර ඉරිදීපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ව බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය, මේ සමත, මේ විදර්ශනාව, මේ අවබෝධය, මේ විමුක්තිය කියලා කුසල් දේ අරමුණු කරනවා. මේක හොඳ නෑ, මේන්න හොඳ දේ කියලා හිතට එනවා. හිතෙන් වෙන් කරනවා. අන්න ඒක තමයි සිහිය. ඊට පස්සේ මේ කෙනා ධර්මයේ සේවනය කරනවා, ධර්මයේ බැහැර කරනවා. භජනය කළ යුතු දේවල් භජනය කරනවා, භජනය නොකළ යුතු දේවල් නොකරන්නේ. ඒ නිසා මේ විදිහට හිතට කුසල් අරමුණු කරවනවා. මේ සීයේ ස්වභාවය. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන උපමාවකින් කියනවා නම් සක්විති රජතුමාගේ භාණ්ඩාගාරික ඇවිල්ලා සක්විති රජතුමාට උදේ හවස තමන්ගේ වත්පෝසත්කම් පෙන්නනවා, මතක් කරවනවා. ගබඩ ඇරලා ඔබතුමාට මෙච්චර රස්තරන් තියෙනවා, දිද්දී තියෙනවා, මෙච්චර ඇත්තු ඉන්නවා, මෙච්චර අස්වේ ඉන්නවා කියලා සිහි කරවනවා. ඒතර රජතුමා දන්නවා මෙච්චර මෙච්චර දේවල් තියෙනවා කියලා. ආන් ඒ වගේ තමයි මගේ හිතේ මේ විදිහට අකුසල් වැඩ කරනවා. මගේ හිතේ මේ විදිහට ශ්‍රද්ධාව තියෙනවා, මට වීරිය තියෙනවා, මගේ හිත සතිපට්ඨානෙ පිහිටනවා. මේ විදිහට හොඳ නරක පිළිබඳව තමන්ට දැනුම් තේරුම දෙන්නේ සිහියෙන්. දැන් අපි වචන මාත්‍රකින් හරි අපේ හිතේ ඇති වෙන අකුසල් මේවා මේවා කියලා කියනවා. ලාවට වගේ තේරෙනවා. ලාවට වගේ රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා කියන එක ටිකක් දුර ගිහිල්ලා හරි හිතෙනවා. බාහිර ලෝකවල මිනිසුන්ට රාග, දේශ, මෝහ, ඉරිෂ්‍යා, මද, මාන, ක්‍රෝධ, වෛර, සටකපට, මායා, චපලකම්, වංකකම්, ඊළඟට කුහකකම් මේ මිනිසුන්ගේ හිත් තුළ ඇති වෙනවා. මේවා කුසල්ය කියලා දකින්නවත් නැහැ. කායानुපස්සනාව ආදී දේවල් කුසල්ය කියලා දකින්නවත් නැහැ. මක් නිසාද? ඒ ලෝකෙන් සිහිය කියන ඉන්ද්‍රිය වාස්ප වෙලා තියෙන. ඒ නිසා තමා තුළ තියෙන අකුසල් අකුසල් විදිහට දකින්න පුළුවන් නම් කුසල් වැඩි වීම යහපත් මෙන්න කුසල් වඩන ක්‍රමය කියලා තමන්ගේ හිතට අරමුණු වෙනවා නම් ඒක තමයි සිහියේ ස්වභාවය. ඒක තමයි සිහිය කියන්නේ. සිහිය තියෙනවා. මට මේක කරන්න හොඳ නෑ. සිහිය ඕන. මොකුව ගහන්නත් සිහිය ඕන. දැන් මේක කැඩෙන්න ළඟයි කියලා තේරුම් ගන්න, කැඩෙන්න ළඟයි කියලා තේරුම් ගත්තේ නැත්නම් කොහොම මේ මොකුව ගහන්නේ? ඒ වගේ තමන්ගේ හිත මෙහෙමයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙන ඕනේ. ඒතකොට තමයි වීර්ය කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ හිත අහිත දේ හඳුනාගෙන හිත කර දේ ග්‍රහණය කරගෙන ග්‍රහණය කරන ගතිය පවතින්නේ සිහියේ ක්‍රියාකාරීත්වයක් එක. කෙනෙක් හොඳ නරක තීරුම් ගන්න අහිත කර දෙයින් ගලවගෙන හිත කරපු දෙයට හිත ගේනවා. ඒක සිහියේ ස්වභාවය. එහෙනම් රාගය තුල අපිට හරියට සිහිය පිහිටියා නම් අපි රාගයෙන් මුදවනවා. ද්වේෂයෙන් මුදවනවා. මෝහයෙන් මුදවනවා. මහරජාණනි සිහිය උපදින විට හිත අයිත දේ තේරුම් ගැනීමේ හැකියාව උපදිනවා. මේ ධර්මයේ මත යහපත පිණිස පවතිනවා, මේවා යහපත පිණිස පවතිනවා, මේ ධර්මයේ මට උපකාරයි, මේක උපකාර නැහැ කියලා මේ තමන්ගේ ඇතුලේ තේරුම් බේරුම් කරන ගතිය ඇති කරන්නේ සිහිය. කියනවා ඊට පස්සේ උපකාරක දේ ලං කරලා යහපත් දේ බැහැර කරනවා. උපමාවක් කියන්නේ කිව්වා. ශක්‍විති රජුට අනුශාසනා කරන ප්‍රධාන තැනැත්තා හිත අහිත දේ රජතුමාට දැනුම් දෙයි. මේවා රජුට හිතසුව පිණිස පවති. මේවා අහිත පිණිස පවති. මේවා උපකාරයි, මේවා අපකාරයි වශයෙන්. දැන් මේ මිලින්ද රජුළු රජ කෙනෙන් හිත රජතුමා දන්නා තප්පරේට මොකද මේ කියන්නේ කියලා. රජ කෙනෙකුට මේවා හොඳයි, මේවා නරකයි කියලා එක්කෙනෙක් ඉන්නවා කෑම වුණත් වෙන් කරන්න. මේ දවස්වල රජතුමා අසනීපෙන් ඉන්නේ, මේ දවස්වල සීතල කෑම හොඳ නැහැ, මේ දවස්වල උණුසුම් කෑම හොඳ නැහැ, රජතුමාට මේ දවස්වල ධනෙස්කැක්කුම් මේ පඩි පෙළ නගින්න හොඳ නැහැ, මේ රජතුමාට මේ දවස්වල මෙහෙමයි දුර ගමන් යන්න හොඳ නැහැ කියලා එයා තමයි ඒවා තීරණය කරන්නේ. ආන් මේ වගේ සිහිය විසින් ඔබට මේක හොඳයි, මේක හොඳ නැහැ කියලා හිත ඇතුලෙන් යම් බලවේගයක් වැඩ කරනවා. හොඳ නරක පෙන්නන ගතිය. යහපත් දෙයට හිත යොමු කරන ගතිය. මේක කරන්නේ සිහියෙන්. එහෙනම් හොඳ නරක පෙන්නලා යහපත් දෙයට හිත අරමුණු කරගෙන යන බලවේගී තමයි සතර සතිපට්ඨානෙ. සති නැමැති ඉන්ද්‍රිය. දැන් කොච්චර දේවල් අපේ තුල වැඩෙන්න ඕනේද කියලා බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් පදයක් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. පින්වත් මහණෙනි, මම සිහිය යනු සියලු යහපතට උපකාරක දේයයි පවසමි. සියලු යහපත් දේවල් වලට මුල් වෙන්නේ සිහිය. දැන් මේ වෙලාවේ වුණත් නාට්‍යයක් බලන්නේ නැතුන් අපි බණ අහමු. නාට්‍ය බලනවට වැඩිය මේ බණපතයක් අහන එක අපිට සසර දුකෙන් නිදහසින් උපකාරයි, ජීවිතය අවබෝධ කරවන්න උපකාරයි. මේක යහපත් දෙයක්. ඊට පස්සේ කෝල් එකක් එනවා, මම මේ වෙලාවේ කෝල් එක ගන්න කොහොමද නේ, මම මේ වෙලාවේ බණ අහනවා, මම මේ වෙලාවේ ෆෝන් එක ඕෆ් කරන්න ඕන. ඊට පස්සේ කවුරු හරි කතා කරලා පොඩ්ඩක් ඉන්න, මම මේ ධර්ම දේශනාව අහනවා. ඒ හැම වෙලාවෙම යාගේ වැඩ කරන්නේ සිහිය. සිහිය නැත්තම් කෝ ෆෝන් එක එනවා, සිහිය නැහෙනේ කෝල් එක උස්සනවා. උස්සනකොට අරින් කෝච් එක වගේ රවුම් කෝච් නතර වෙන තැනක් නැහැ. බණ ඉවරයි. බණත් ඉවරයි, තාම කෝල් එක ඉවර නැහැ. දැක්කද? ඒ ඔක්කොම අරුබුදේ වළක්වනවා සිහියෙහි පුදුනහම මං දැන් බණ අහන වෙලාව කියන. ඒ වෙලාවට ෆෝන් එක උස්සන්නේ. මං දැන් පොත් බලන වෙලාව ෆෝන් එක ඕෆ් කරනවා. ඇයි ඒ පොත් බලන වෙලාවට ෆෝන් එක ඕන් එකේ තිබ්බොත් එන කෝල් වල සිහිය නැති වුණොත්. සිහිය තිබ්බොත් රින්ස් ගියත් උස්සන්නේ නැතුව ඉන්න පුළුවන්. සිහිය තිබ්බේ නැත්නම් ඒ උස්සනවා. ඔස්සපු ගමන් අර රවුම් කෝච්චියට ආවනම ආයෙ පොසප් දැරිල්ලන්නේ මහන්සි. ඊට පස්සේ විනාඩි 10ක් ෆෝන් එකෙන් කතා කරලත් මහන්සි. ඊට පස්සේ ඔන්න සිහිය සමාධිය ගැන අහනවා මොකද්ද කියලා. සමාධිය ස්වභාවය තමයි කුසල් දහන් ඉදිරියට ගැනීම සමාධියේ ස්වභාවයයි. යම්තා කුසල් දහන් යද්ද ඒ සියල්ල පවතින්නේ සමාධිය ප්‍රමුඛ කොටගෙනයි. සමාධියට නැඹුරු වෙලයි, සමාධියට යොමු වීගෙනයි, සමාධියට බර වෙලා. කුසල් දහන් ඉදිරියට ගන්නේ සමාධි ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය කියන්නේ හිත එකඟ කරන ගැටි. ඇත්තටම ශ්‍රද්ධාවක් ඇති වෙලත් හිත එකඟ වෙන්නේ නැත්නම් මනුස්සය ශ්‍රද්ධාවට නැඹුරු වෙන්නේ නැහැ. මිනිසුන්ට ගොඩක් වෙලා බණ අහන්න පුළුවන් නිසා තමයි බණ අහන්නේ. අහන අහන වෙලාවේ නිදි කිරා වෙනවා නම් අතාරිනවා. ඒතරේ බණ තුළ හිත එකඟ වෙච්ච නිසා තමයි ආය අහන්නේ. නම් කුසල දහම් ඉදිරියට ඇදගෙන යන්නේ සමාධිය. සතර සතිපට්ඨානෙ යෙදෙන කෙනා මේ භාවනාව කරද්දී හිත එකඟ වුණ නැත්නම් අසාරිනවා. හිත එකඟ වුණොත් මොකද වෙන්නේ? තව තව කරනවා. හොඳ නරක වුණත් හිතේ හොඳට පේන සිහිය හොඳට වැඩ කළොත් තව තව යා සිහිය දිනු කරන පැත්තට යනවා. පැහැදිලිද? දැක්කද හිත එකඟ වීමෙන් තමයි කුසල් දහම් ඉස්සරහට ඇදගෙන යන්නේ. ඒක සමාධියේ ස්වභාවය. කියනවා හරියට පරාල ටික කැණි මණ්ඩලට ගැහුවා වගේ කුසල් දහම් සමාධියත් එක්ක එකතු වුණොත් වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. හොඳට තියෙනවා. හිත එකඟ වෙනවා නම් හිතුල. තවත් උපමාවක් කිව්වොත් රජෙක් ශිවරංග සේනාව සමග යුද්ධෙට ගියාන පස්සේ හස්තීන් අශ්වයන් රතයන් පාබල සේනාව ඒ සියලු සේනාව සිටින්නේ රජු ප්‍රමුඛකතගෙන රජු දෙසට නැමිලා රජු නැඹුරු වෙමින් රජුට බර වෙමින් රජුට පිරිවර කොටගෙන ඔන්න ඔය වගේ තමයි සියලු කුසල් සමාධිය දිහාට නැමිලා තියෙන්නේ. රජුරෝ හිටියොත් නේද යුද්ධ කරන්නේ. රජුරෝ පෙරදිච්ච ගමන් ඔක්කොම අතාරිනවා. ඒ ඔක්කොම රජතුමා කේන්ද්‍ර කරගෙන රජතුමා දිනවන්න ඕන කියලා තමයි ඔක්කොම ඉස්සරහට යන්නේ. ආන් මේ වගේ තමයි සතර සතිපට්ඨානෙ වඩද්දී මුත් අකුසල් දුරු කරද්දී කුසල් උපද්දවද්දී මේ හැම එකකින්ම හිත එක අරමුණකට ගන්න පුළුවන් නම් හිත එක අරමුණකට වැඩ කරනවා නම් සමාධිය තියෙනවා නම් ඒ සමාධිය අරමුණු කරගෙන සමාධියෙන් තමයි මේක ඇද්දගෙන යන්නේ. සේනාවකට රජ කෙනෙක් වගේ කිව්වා කුසල් වඩන කෙනෙකුට සමාධියක් තිබ්බොත් ඔය සමාධි ඉන්ද්‍රියේ ස්වභාවය අනිත් සියලු දෙනා තමන්ගේ යටතට ගන්නවා. ඒ වගේම සියලු කුසල් සමාධියට කේන්ද්‍ර වෙනවා. මේක තමයි සමාධියේ ස්වභාවය. ඊට පස්සේ ප්‍රඥාව ගැන අහනවා. නාගසේන වහන්සේ ප්‍රඥාවේ ස්වභාවය කලින් නාගසේන මහරහතන් වහන්සේ රජුරන්ට ප්‍රඥාව ගැන කියලා දුන්නා. ප්‍රඥාවේ ස්වභාවය තමයි කෙලෙස් සිඳ බිඳ දානවා. කෙලෙස් සිඳිනවා. දැන් භාවනා මානසිකාරෙන් යෝනිසෝ මානසිකාරෙන් අල්ලන අරමුණක් තියෙනවානේ. ඒ අරමුණේ කෙලෙස් සිඳින්නේ ප්‍රඥාවයි. අල්ලන අරමුණේ කෙලෙස් සිඳින්නේ ප්‍රඥාවයි. එතකොට දැන් තව විස්තර කරනවා ප්‍රඥාවට පුළුවන් කියනවා ආලෝකීප දෙයින් උපද්දවන්න. ඒ තමයි අවිද්‍ය අන්ධකාරය දුරු කරලා විද්‍යාලෝකෙ උපද්දවනවා. දැන් ඒක හරියට මේ පහනක් ඇතුළට අරන් යනකොට අඳුරු කාමරයකට අඳුර දුරු වෙලා ආලෝකය ඇති වෙනවා වගේ කිව්වා. අවිද්‍යාවෙන් වැහුණ හිතකට ප්‍රඥාව ඇති වුණොත් අඳුර දුරු වෙලා ආලෝකය පවතිනවා. ඊට පස්සේ ආන් ඔය වගේ තමයි කිව්වා මේ ප්‍රඥාවේ ස්වභාවය. ඊට පස්සේ රජු වහනවා ස්වාමීනි දැන් නිවන් දකින්ද ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් වෙන වෙනම විස්තර කළා. දැන් ඔය දේවල් වලින් කරන්නේ එක වැඩක්ද ගොඩක් දේවල්ද කියලා ඇහුවා. රජතුමනි ඔබතුමා යුද්ධෙට යනකොට ඇත්තු ගෙනියනවා අශ්වයෝ ගෙනියනවා රත පාබල ඊළඟට දුනු ඊතල කඩු කිනිසෙ අරන් යනවා. මේ හැම දෙයකින්ම කරන්නේ මොකක්ද ඇහුවා. ස්වාමීනි මේ හැම දෙයකින්ම කරන්නේ සතුරා නැසන එක. ඒ වගේ තමයි කව ශ්‍රද්ධාවෙන් වීරියෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් මේ පහෙන්ම කරන්නේ කෙලෙස් නැසන එක. මේ නිසා ඔය සියලු දේවල්ම තියෙන්නේ කෙලෙස් නැසන්ඩයි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ඩයි කියන එක තේරුම් ගන්න කිව්වා. ඔන්න අද ලස්සන උපමා වලින් ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය විස්තර කරලා දුන්නා. මේ වැදින් පුළුවන් විදිහට ඉගෙන ගන්න මතක තියාගන්න පුරුදු කරන්න. අපි කාටත් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මය පුරුදු කරගන්න මේ සියලු කුසල සම්භාරය පුණ්‍ය සම්භාරය හේතු ආසනාම් වේවා. සාදු.